ඒ අධර්මයේ අනුගමනය කිරීමෙන් දුකටපත් වෙනවා නම් ඒ අධර්මය බැහැර කරන්න. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ තෝරා දීපු හැටි. එතකොට ඒක තෝරා ගැනීම හැකියාව වගකීම දෙන්නේ කාටද? තමන්ටම. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අහනවා මේ අධර්මය විස්තර කළා. කාලාමයේනි මේ ගැන මොකද කියන්නේ? මේ හිතක ඇතිවෙන ලෝභය මනුෂ්‍යයාගේ හිතේ ඇති වෙන්නේ යහපත පිණිසද අයහපත පිණිසද? ඔන්න අහපු ප්‍රශ්නේ. ඉතින් කාලාම ඒ පිරිස කල්පනා කළා කිව්වා ස්වාමීනි ලෝභය ඇති වෙන්නේ අයහපත පිණිස. බුදුරජාණන් වහන්සේ වදාළා කාලාමේනි ලෝභ සිතෙන් යුතු පුරුෂයෙක් කෙනෙක් තමයි ලෝභයෙන් මඩෙන ලද සිතෙන් යුතුව ලෝභ සාගත සිතින් යුතුව ප්‍රාණඝාත කරන්නේ ලෝභයේ මුල් වෙලා. සොරකම් කරන්නේ ලෝභයේ මුල් වෙලා. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ ලෝභයේ මුල් වෙලා. බොරු කියන්නේ ලෝභයේ මුල් වෙලා. ඊළඟට අනුන්ව තෙවෙන දේ සමාදම් කරවන්නේ ලෝභයේ මුල් වෙලා. එතකොට ඒ ලෝභය එයාට බොහෝ කලක් අහිත පිනිස දුක් පිනිස පවතින් නැද්ද කියලා ඇහුවා. එතකොට කාලාම පිරිස කියන ස්වාමීනි ඒක ඇත්ත, ලෝභයේ බොහෝ කලක් අහිත පිනිස දුක් පිනිස පවතිනවා. ඊර්වස් යහනවා කාලාමයිනි යම් කිසි කෙනෙකුගේ හිතේ ඇති වෙන ද්වේෂය එයාට හිතසුව පිණිසද පවතින්නේ අහිත පිණිසද? ඉතින් කාලාම පිරිස පිළිතුරු දුන්න ස්වාමීනි කෙනෙකුගේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ද්වේෂය ඇති වෙන්නේ තමන්ට අහිත පිණිසයි. ඊට පස්සේ අනු දේශසහගත කෙනා ඒ ද්වේෂයේ හේතු කොටගෙන ප්‍රාණඝාතය කරනවා නම් ඒ දේශසහගතව සොරකම් කරනවා නම් ඒ දේශසහගතව වැරදි කාමයේ හැසිරෙනවා නම් ඒ දේශසහගතව බොරු කියනවා නම් එබඳු ආකාරයේ දෙයකම ද්වේෂසහගතව අනුංග පොළඹනවා නම් ඒ ද්වේෂය එයාට බොහෝ කල දුක් පිනිස පීඩා පිනිස පවතින්නේ නැද්ද කියලා ඇහුවා. ඉතින් කාලාම පිළිතුරු දුන්න ස්වාමීනි ඒ ද්වේෂය එයාට බොහෝ කලක් අහිත පිනිස පවතිනවා. ඊටවසිගේ බුදුරජාණන් වහන්සේ ආන කාලාමේනි කෙනෙකුගේ හිතේ ඇතිවෙන මෝඩකම මුලාව මෝහය ඇතිවෙන්නේ මේ හිත්වල යහපත පිණිසද අයහපත පිණිසද කියලා ඇහුවා. ඉතින් කාලාම පිරිස පිළිතුරු දුන්න ස්වාමීනි මේ හිතේ ඇතිවෙන මුලාව ඇතිවන්නේ අයහපත පිණිසයි. ඉතින් මුලාවටපත් වෙච්ච ජනතාව මුලාව හේතු කොටගෙන ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, ඒ වගේම අනිත් පිරිස යදෝන. දැන් අපි ගත්තොත් එහෙම, දැන් අපි ගමු නාලන්දා විශ්වවිද්‍යාලය වගේ ආයතන ඉන්දියාවේ තිබිච්ච උන් ඒවේ හාමුදුරුවෝ මැරුවා. හාමුදුරුවෝ මරපු පිරිස මැරිවේ මුලාවේ පිහිටලද මුලාවෙන් තොරවද? ඒගොල්ල මතයක හිටියා අනිත් ආගම් වල පිරිස ඝාතනය කිරීම හොඳ දෙයක් කියලා. එතකොට ඒක මුලාවට පත්වීමක්ද නොවේද? අන්න බලන්න මුලාවට පත් වෙලා විසින් කරන්නා වූ දේ හිතසුව පිණිසද පවතින්නේ? හිතසුව පිණිස නෙවෙයි පවතින්නේ. අන්න ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට කෙනෙකුගේ හිතේ ඇතිවෙන මුලාව මෝහය බොහෝ කලක් දුක් පිනිස නෙමෙයි දෙක පවතින්නේ කියලා. කියන බොහෝ කලක් දුක් පිනිස පවතින්නේ. ඉතින් ඇහුවා කාලාමේනි එහෙමනම් දැන් කියන්න ඔය කියාපු ලෝභය ඔය කියාපු ද්වේෂය මෝහය කුසල්ද අකුසල්ද කියලා ඒගොල්ලන්ගෙන් ඇහුවා. බෙරු කාලාම පිරිස පිළිතුරු දුන්න ස්වාමීනි ඒවා අකුසල්. ඉතින් ඔය ඒ අකුසල් හරිද වැරදිද? ඉතින් කිව්වොත් මේ කාලාම පිරිස පිළිතුරු දුන්න ස්වාමීනි අකුසලේ වැරදි. එහෙනම් ඔය කියාපු අකුසල් ලෝභ සාගතව දුස්චරිතයේදීම

දස දිශාවට පතුරවාගෙන වාසය කරනවා කියනවා කවුද? ආර්ය ශ්‍රාවකයා. කියනවා එහෙම කාලයමින් මේ විදිහට ආර්ය ශ්‍රාවකයා දස දිශාවටම සිව්බඹ විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා පතුරවාගෙන වාසය කිරීම නිසා එයාට මේ ජීවිතයේදීම සැනසිලිදායක කරුණු හතරක් ලැබෙනවා. එයාට මේ ජීවිතයේදීම සැනසිලිදායක කරුණු හතරක් ලැබෙනවා. ඒ තමයි එයා කල්පනා කරන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර මැදිස්තද කියලා මෙතනදි කියනවා. එහෙමනම් එයා හිතනවලු මෙහෙම. පරලොවක් මට තියෙනවා නම් යහපත් කුසල කර්මයන්ගේ විපාක තියෙනවා නම් මම මරණින් පස්සේ උපදින්නේ සුගතියේ. අයියා සුගතියේ යන විදිහට ජීවත් වෙන්නේ. එනිසා හිතනවලු මට පරලොවක් තියෙනවා නම් මං උපදින්නේ සුගතියේ. ඊරෝස් කල්පනා කරන මට පරලොවක් නැත්තම් දැන් යකේ පරලොව පිළිගන්නේ එක්කෙනෙක්. පරලොව පිළිගන්නේ නැත්නම් එයා කල්පනා කරනවලු මම පරලොව මට පරලොවක් නැත්නම් මම මේ ජීවත් වෙන කාලය තුල අනීගං සුඛං අත්තානං පරිහරාමි. මම දුක් නැති සැපසහගත ජීවිතයක් මම මේ වැඩපිළිවෙලින් අරගෙන යනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ලෝකේ පව් කරනවා කියලා සම්මතද? ඒ ගොඩට මම වැටෙන්නේ නැහැ. මේ ලෝකේ යම් කිසි පිරිසක් පින් කරනවා කියලා සම්මත දාන්නේ ඒ ගොඩටයි මම ආйти වෙන්නේ කියලා ඔන්න ඔය විදිහට ආශ්‍රසිලි හතරක් යා ලැබනවා කියනවා. එතකොට ඒ කාලාම වාසින් කියන අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔය කියා දීපු කාරණා නම් හරියටම හරි. ඔය විදිහට යා කල්පනා කළා මෛත්‍රී සහගත සිතින් කරුණා සහගත සිතින් මෘදු සිතින් උපේක්ෂා සහගත සිතින් දස දිශාවටම පතුරවාගෙන එයා වාසය කරනවා නම් වෙන භාග්‍යතුන් වහන්සේ යාට පරලොවක් තියෙනවා නම් එයා ස්ථිර වශයෙන්ම සුගතියේ උපදිනවා. පරලොවක් නැහැ කියලා කියනවා නම් එයා මේ ජීවිතයේ ඊටාම යහපත් ජීවිතයකින් මේ ජීවිතේ ගත කරනවා. මේ ලෝකේ පව් කරනවා කියලා කොටසක් තියෙනවා නම් ඒ කොටසට එයා අයිතිවන්නේ නැහැ. පින් කරනවා කියලා කියනනම් අන්නේ ගොඩට තමයි යා අයිතිවන්නේ. එහෙමනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එයාට බොහෝ කලක් හිතසුවේ පිණිස පවතිනවා කියලා අන්න ඒ වෙලේ ඒ පිරිස තිසරණේ පිහිටියා. අන්න මෙච්චර කල් එයාගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච දෙයක්. දැක්කද මීට කලින් උනේ මොකද්ද? එක එක ආගම් වල අය ඇවිල්ලා කරුණු සහිතව ඒ අයව දැනුවත් කරන්නේ නැතුව මොකද කළේ? තවත් එක්කෙනෙක් කරගෙන ගියපු එක ගරහා කළා, ඒක බහැර කළා, තමන්ගේ මතේ දැම්මා. දැන් එහෙමනේ කරන්නේ. දැන් මේ ඒ කියන්නේ දැන් ඔය අපි දන්නවනේ දැන් අලුතෙන් මේ බෞද්ධ පවුල් කතෝලික කරගෙන යන අය ඉන්නවනේ. ඔය රෝසි සේනානායකලා කට්ටිය බෞද්ධ පවුල් කතෝලික කරනකට කරන්නේ ඉස්සල්ලාම ඒගොල්ලලා බුදු පිළිම පොළේ ගස්සන එක. මේ මෑත භාගයේ දැන් මේ කරන එකක්. මේ මට ආරංචින ඊයේ පෙරේද. දැන් බෞද්ධ පවුල් කතෝලික කරනකට ඒගොල්ලෝ කරන්නේ කොහොමද? බුදු පිළිමේ පොළ. එතකොට මේක බුද්ධිමත්ද නැද්ද? බුද්ධිමත් නැහැ. එතකොට මේගොල්ලෝ ද්වේෂයක් ඇති කරනවද නැද්ද? ද්වේෂයක් ඇති කරනවා. එතකොට දැන් අපි ආගම් බේදයෙන් තොර බැලුවොත් ද්වේෂය කියන්නේ හොඳ දෙයක්ද? ද්වේෂය කියන්නේ කාගේ සිතේ ඇති වුණත් නරක දෙයක්. අපි කියමු බෞද්ධ කෙනෙක් කතෝලික කෙනෙක් බෞද්ධ වෙනවා කියලා. ආලවක් තියනවද කිසිම කෙනෙක් ජේසුස් වහන්සේගේ පිළිමයක් පොළේ ගස්වල තියනවා බෞද්ධ ජනතාව? ඉතින් මොකද කරන්නේ මේ අහිංසක මිනිස්සු? දන්නේ මේ බෞද්ධ ජනතාව වැදවද? මේ කියන්නේ ඒගොල්ලන්ට ඕන කරන්නේ මේ ආගමට, බෞද්ධ ආගමට ද්වේෂයක් ඇති කරවන්න. එතකොට ඒගොල්ලෝ හිතනවා ද්වේෂය ඇති කරවීම තමන්ගේ ආගමේ දියුණුවට හේතුයි කියලා. ඒගොල්ලෝ හිතනවා දැන් අලුතෙන් තමන්ගේ ආගමට බැඳෙන එකට, කතෝලික ආගමට බැඳෙන එකට, ඒ කතෝලික ආගමට බැඳෙන බෞද්ධයෙක් කිනාට දේශී ඇතිකර වීමෙන් යහපතක් කරන්නේ කල්පනා කරන්නේ? යහපතක් වෙයිද? වෙන්නේ නැහැ. නුවර පළාතේ මොකද කළේ? ওই වගේ බෞද්ධ කළා. බෞද්ධ කළ මෙන්න වෙසක් ආ. වෙසක් පොයේ දවසේ මොකද කළේ? ඒ පිරිස කොච්චර දේශින් කල්පනා කළාද කියනවනම් තේයි පානුවේ ගෙනාවා. ගෙනලා කිව්වා මේ පාන් කියන්නේ බුදුහාඳුරන්ගේ මස් කන්න.